නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තින්නතුනේ ඊළඟට අපි මෙතෙක් කතා කළ සතර සතිපට්ඨානෙ සතර සම්‍යප්ප්‍රධාන වීරිය සතර ඉරිදිපාද පංච බල පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග අද අපි කතා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ සියල්ලම කෙනෙකුට පුරුදු කර ගන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍රයෙක් නිසා. කල්යාණ මිත්‍රයන්ගෙන් ඇහෙන ධර්මයේ නිසා. ඒ නිසා අද දායකත්වයේ දෙන පින්වතුන් සතුටටපත් වෙන්න ඕන ඕනම කාරණේ අල්ලගෙන තියෙනවා. ඒ තමයි මේ බෝධිපාශික ධර්ම 37ම වැඩෙන්න නම් කල්යාණ මිත්‍රයා ඕන. කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය ඇහෙන්න ඕන. ඒතුරු කල්යාණ මිත්‍රයා මුණ ගැහුනොත්, කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය ඇහුනොත්, තමා තුළ කරන ලද පුණ්‍ය සංස්කාරයෝ, තමන් සංසාරයේ කරපු පිනත් එක්ක තමන්ට ධර්ම අවබෝධ කරන්න පින මෝරලා තියෙනවා නම්, කල්යාණ මිත්‍රයයි කල්යාණ මිත්‍රයා ඇසුරයි සැලසෙන කෙනාට ඒ අවස්ථාව මගහැරෙන්නේ නැහැ. මගහැරෙන්නේ නෑමයි. තමා තුළ සුදුසුකම් තියෙනවා නම් තමන් මොනවා කර කර හිටියත් සමහර වෙලාවට තමන් මිනි මරණ කෙනෙක් වෙලා ඉන්න පුළුවන්. ගණිතාවක් වෙලා ඉන්න පුළුවන්. වසලෙක් වෙලා ඉන්න පුළුවන්. තාත්තා නැතුව සොහොනේ දාලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. දුගියෙක් වෙන්න පුළුවන්. දරුවෙක් මැරුණට පස්සේ පපුවට තුරුල් කරන් දුවන පිස්සියක් වෙන්න පුළුවන්. ඇඟේ නූල් පොටක් නැතුව දුවන පිස්සියක් වෙන්න පුළුවන්. තමන් මොන ක්‍රමයෙන් හරි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් රජ කෙනෙක් සිටුවරේ ධර්මයේ සොයාගෙන යන ශ්‍රමණේ පරිබ්‍රාජකෙක් තාපසෙක් වෙන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රෙක් මුණ ගැහුනොත්, කල්යාණ මිත්‍රයාගේ ධර්මය ඇහුනොත් තමන් ඉන්න තැන වැඩක් නැහැ. ඉන්න විදිහ වැඩක් නැහැ. ඔව් අදහන දහම වැඩක් නැහැ. තමන්ට පින මොරලා තියෙනවා නම් මේ වගේ ධර්ම දාන පින්කම් කරගෙන නිතර ධර්මිය අහලා නිවනම පතලා සත්පුරුෂ ඇසුර පතලා සසර දුකින් නිදහස් වෙන්න බොහෝ දේවල් කරලා ඒ පින මොරලා තියෙනවා නම් එදාට එක බණපදෙන් ධර්මිය අවබෝධ කරනවා. ඒක වලකින් නැහැ. මේ ලෝකයේ සියලු සත්වයෝ කල්යාණ මිත්‍ර ඇසුර පතත්වා. මේ ලෝකයේ සියලු සත්වයෝ කල්යාණ මිත්‍රයන්ගේ ධර්මයට ආස කරත්වා. ඒක උත්තරීතර ප්‍රාර්ථනාව. ඉතින් පින්වත්නි මේ සියලු බෝධිපාක්ෂික ධර්මයෝ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අවසන් වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි එකම මාර්ගය. නිවන පිණිස ගොනුවන කරුණ අට. පින්වතුනි සතර සතිපට්ඨානේ වඩද්දී අංග 8ක් වැඩෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය. සතර සම්‍යප්ප්‍රධාන වීරිය කරද්දී අංග 8ක් වැඩෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉරිදිපාද වැඩෙද්දී අංග 8ක් වැඩෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය. පංච ඉන්ද්‍රිය පංච බල සත්ත්ව බුද්ධංග තුලින් අංග 8ක්ම වැඩි වැඩි යනවා. ඒ අට තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඉදිරි කෙනෙක් මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී ආර්ය අෂ්ටාංගිකේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හොඳට ඉගෙනගෙන ඒව පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මේ ආකාශය කියන එකේ මේ ආහසේ උතුරටත් උලඟමනවා දකුණටත් හමනවා නැගෙනහිරටත් හමනවා බටහිරටත් හමනවා දූවිලි සහිත උලඟ දූවිලි නැති උලඟ රස්නේ උලඟ හීතල උලඟ මහා වාතයෝ හමනවා සිහින් වාතයෝ හමනවා මේ ආකාශේ ඒ වගේ පින්වත් මහණෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරන කෙනාට සතර සතිපට්ඨානය වැඩෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙනවා සතර ඉරිදි පහද වැඩෙනවා, පංච ඉන්ද්‍රිය වැඩෙනවා, පංච බල වැඩෙනවා, සත්ත බොජ්ජංග වැඩෙනවා. සියලු කුසල් දහං වැඩෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරනකොට. මේ වගේ තියෙන්නේ එකට එකක් සම්බන්ධ වෙච්ච කුසල් මාවත. එකට එකක් සම්බන්ධයි. නිවන් මාර්ගයේ දක්ෂ, මාර්ගයේ කියාදීමේ දක්ෂ, ඒ අපගේ පරම ශාස්ත්‍රු තථාගත බුදුරජාණන් වහන්සේ තමයි මේ අංග 8කින් යුතු ආර්ය අෂ්ටාංග මාර්ගයේම 37ක් කරුණ වලට බෙදලා බෝධිපාක්ෂික ධර්ම 37කින් අදාළේ. නැතන් මේ සියලු දුකෙන් නිදහස් වෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ මෙතරින් එතර යෑම පිණිසමයි. රාගය දුරු කිරීම පිණිසමයි, ද්වේෂය දුරු කිරීම පිණිසමයි, මෝහය දුරු කිරීම පිණිසමයි. හිතේ තියෙන සියලුම කෙලෙස් නැති කරන්න කෙනෙක් කැමතිනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කිරීම තමයි එකම මාවත. මේ විඳින දුක්ඛන්දරාව අවබෝධ කරන්න ඕන නම් කෙනෙකුට ඒ සඳහා තියෙන එකම මාවත ආර්ය අෂ්ටාංග මාර්ගය. දුක් උපද්දවන තෘෂ්ණාව ප්‍රහාණය කරන්න ඕන නම් කෙනෙකුට ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. නිවන සාක්ෂාත් කරන්න ඕන නම් කාට හරි ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒ නිසා සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්මය පුරුදු කරන්න ඕන නම් ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපි ඇත්තටම විස්තර සහිතව, ගොඩාක් කරුණු විස්තර සහිතව මේ පින්වතුන්ට කියලා දුන්නා. අපි මට මතක හැටියට සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දංශක, සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දංශක කියලා විනාඩි 20 දහම් වැඩසටහනක් අපි මීට කලින් කළා. චතුරාර්ය සත්‍ය පිළිබඳ එහින් ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන ගොඩාක් විස්තර මේකින් එක වචනෙන් වචනෙන් තෝරලා දුන්නා. ඉතින් නමුත් ඉතින් මේ ධර්මයේ හොයන, මේ ධර්ම ඉගෙන ගන්න ගොඩාක් ආසයිද, ඒක හොයාගෙන අහන්න පුළුවන්. නමුත් ඉතින් අපි දැන් බෝධිපාක්ෂික ධර්ම 37 ඉගෙන ගනිමින් පවතිනවානේ. ඒ නිසා අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන කාරණාව අදත් විස්තර කරනවා. මීට කලිනුත් ධම්මානුපස්සනාවේ විස්තර කළ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක. බුදුරජාණන් වහන්සේ වදාලා අරියං වූ භික්ඛවේ අට්ඨංගිකම් මග්ගං දේශිස්සාමි. පින්වත් මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරන්න. විභජිස්සාමි, බෙදා විස්තර කරන්න. ඒ තන්සුනාත සාදුකම් මානසිකාරෝත භාසිස්සාමි. ඒක අහන්න හොඳින් නුවණින් විමසන්ත මං දේශනා කරන්න. එහෙමයි ස්වාමීනි කියලා උත්තර දුන්නා. භාග්‍යතුන් වහන්සේ විස්තර කළා මොකද්ද පින්වත් මහණෙනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. කතමෝච භික්ඛවේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. පින්වතුනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අපිත් ওই වචන ටික දැනගෙන හිටියා ඉස්කෝලේ යන කාලේ. දහම් පාසලෙත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියන ටික අපි ලිව්වා. ඊට පස්සේ දහම් පාසලෙත් ඇහුවා විභාගවලට. ඔච්චර. සම්මා දිට්ඨි මොකද්ද? නිවැරදි දැකීම. සම්මා සංකප්ප නිවැරදි සංකල්පය කියලා තමයි අපි ලිව්වේ විභාගවලට. එතනින් එහාට මෙලොව දෙයක් දන්නේ. පින්වතුනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන එක ලෝකෙට පහළ වෙන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. පින්වතුනි මේ ලෝකේ දුක නම් වූ ආර්ය සත්‍ය බුදුරුව ඇතත් නැතත් තියෙනවා දුක. දුක හටගන්න හේතුව බුදුවරු ඇතත් නැතත් තියෙනවා. නිවන කියන එකක් තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්න මොන දේශනා කරන්න. නිවන් දකින මාවතකුත් තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්න මොන දේශනා කරන්න. එතකොට මේ මාර්ගයේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ තම පහළ වීමෙන්මයි ආර්ය අෂ්ටාංග මාර්ගය දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අතර අතිශයින් විශිෂ්ට ධර්ම දේශනාව මේ නිර්වාණ මාර්ග ප්‍රතිපදාව පිළිබඳව ධර්ම දේශනාව. ඒ කාලේ විමුක්තියක් හොයන සියලු දෙනා තවත් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහන එකම ප්‍රශ්නේ මොකද්ද මේ ප්‍රතිපදාව? මොකද්ද මේ මාර්ගය කියලා. ඒ කියන්නේ දුක් විඳින බව දන්නවනේ. මේකෙන් නිදහස් වෙන මාවතක් හොය හොයා තමයි සියලු දෙනා අබිනිෂ්ක්‍රමණය කළේ. සය වසර දුෂ්කරක්‍රියා කළේ මහ බෝධිසත්වෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය හොයාගන්න කල. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙනෙකුට වැටුනේ නැත්නම් එයා එක්ක අත්තකිලමතාන යෝගීට වැටෙනවා. එහෙම නැත්නම් එයා කාමසුකල්ලිකාන යෝගීට වැටෙනවා. අද වුණත් ඉනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නේ නැත්නම් එක්කෝ එයා ඉන්නේ අත්තකිලමතාන යෝගියක් අද්ද නැහැ. තනිකර කාමසුකල්ලිකාන යෝගී. හිඟන්නා පවා. යාචකයා පවා කාමසුකල්ලිකාන යෝගී. එතකොට මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත මම ඔය ගුවන් විදුලි දේශනා ඊළඟට රූප වාහිනී වැඩසටහන් වල ඔය මම අහලා තියෙන ඔය නිවේදකයෝ මේ මහා ලොකුට කියනවා හඳුරන්නේ මේ මැදුම් පිළිවෙත නේද මේකේ තියෙන්නේ මෙහෙමයි කියලා මොනවා දැනගෙනද නිවේදනය කරන්න ඕන නිසා අර වචන ගලපන්න ඕන නිසා මධ්‍යම ප්‍රතිපදාව නේද? ওই ප්‍රශ්නේ විසඳනවා නේද මධ්‍යම ප්‍රතිපදාව කියනනම් කියලා කියනවා. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ? මොකද්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කියලා දන්නේවත් නැහැ. ඒ නිසා අපිට මේ ආටෝප සාටෝප වචන වලින් ඇති තේරුමක් නැහැ. අපි මේ නිකන් රවුන් දාලා ආටෝප සාටෝප කරන්න කියලා දන්නේ නැතුව නිවන් මාර්ගයේ උතුම් බුද්ධ වචන වලට අපෙන් අගෞරවයක් වෙන්න දෙන්න හොඳ නැහැ. ඉතින් අපි මේ වචන එකින් එක ඉගෙන ගන්න ඕන. දැන් තේරුම් ගන්න අද දැන් අපි ඉගෙන ගන්නා මේ කාරණාට තේරුම් ගන්න අපි කතා බහ කළාට අපි හරි අර්ථයක් දැනගෙනද මේවා කියන්නේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වුණා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වුණා කියන එකට. බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණක් තියෙනවා මේ බුද්ධ ශාසනය. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. දනන් තුඩ තුඩ රැවදිය යුතු කරුණක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුළ. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පරම්පරාවෙන් පරම්පරාවට උගන්වීය යුතු දහමක් තියෙනවා. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආචිර සීයල මොනුබුරන්ඩ කියා යුතු කියදී කියා දිය යුතු බණපද තියෙනවා. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. භික්ෂුන් වහන්සේලා උපාසක උපාසිකාවන්ට දේශනා කළ යුතු බණක් තියෙනවා. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පොතෙන් පතෙන් පත්තරෙන් මිනිසු දැනුවත් කළ යුතු කරුණක් තියෙනවා. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආරම්භ වන සම්මා දිට්ඨි. මොකද්ද මේ සම්මා දිට්ඨි? කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි. කුමද්ද මේ සම්මා දිට්ඨි? යංකෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං, අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. පින්වත් මහණෙනි, යංකෝ භික්ඛවේ යම් මේ දුක පිළිබඳව ඥානයක් තියෙනවා නම් දුක පිළිබඳව තියෙන ඥානය දුක්ඛ සමුදය පිළිබඳව තියෙන ඥානය දුක්ඛ නිරෝධය පිළිබඳව තියෙන ඥානය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව තියෙන ඥානෙට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන දැක්මට. දැන් නිවැරදි දැක්ම කියන තැන ඉඳලා දැන් අපි නිවැරදි දැක්ම කියන එක දැන් අපි කියනවා ඔන්න කෙනෙක් ගැන අපි වැරදි විදිහට ඉන්නවා. එයා කියනවා එයා වැරදි දැක්මකින් ඉන්නේ. ඊට පස්සේ එයාගේ සැබෑ තත්ත්වය, එයාගේ ගතිගුණ ගැන දන්නවා. ඊට පස්සේ කියනවා ආ එයා හොඳ නිවැරදි දැක්මකින් ඉන්නවා ඒක ගැන. ඒකට එක සම්මාදීත්‍යද? ඒක තමයි නිවැරදි දැක්ම කියන වචනේ තියෙන වැරද්ද. එතකොට අනිවාර්යෙන් සම්මාදිට්ඨි කියන එක විස්තර කරනවා නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන දැක්ම කියන වචනේ දාන්න ඕන. ඒක තමයි හරිම වචනේ. එහෙනම් සම්මාදිට්ඨියට පත් වෙන්න දුක ගැන හොඳට තේරුම් ගන්න ඕන. දුක හටගන්න හේතුව ගැන හොඳට තේරුම් ගන්න ඕන. දුක නැතිවීම ගැන තේරුම් ගන්න ඕන. නිවන ගැන, දුක නැති වෙන මාර්ගයේ ප්‍රතිපදාව ගැන තේරුම් ගන්න ඕන. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත්‍විස් බෝධිපාසික ධර්ම මේ ඔක්කොම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට අයිති. එතකොට මේ ඇත්තටම මේ පිවිතුරු නිවන් මඟ දහං වැඩසටහන හොඳට කන් යමාගෙන අහලා තේරුම් ගත්තා නම් මේක තන්නේ කරම සම්මා දිට්ඨියට උපකාරක ධර්මයක්. මේ තුලින් උපද්දවන්නේ සම්මා දිට්ඨියමයි. සම්මා දිට්ඨියම උපද්දවන්නේ. එතකොට මේ සම්මා දිට්ඨියේ තියෙනවා ඒක සාමාන්‍යයෙන් අටුවාවල විස්තර කරනවා කම්මස්සකා සම්මා දිට්ඨි චතුසත්‍ය සම්මා දිට්ඨි කියලා. කම්මස්සකා සම්මා දිට්ඨි කියලා කියන්නේ දසවස්තුක සම්මා දිට්ඨිය. අත්ති දින්නම් අත්ති ඉත්තං අත්ති උතං අත්ති සුඛිත දුක්ඛතානං කම්මානං පලං විපාකෝ ආදී වශයෙන් මේ දන් දීමේ විපාක ඇත, බුද්ධ පූජාවත් පිළිවෙත් කිරීමේ විපාක ඇත, පින් කියලා යමක් ඇත, පව් කියලා යමක් ඇත, පින් පව්වල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවික් ඇත, පීක් ඇත, මේ ලෝකයේ අවබෝධ ඕපවාසික සත්‍යෝ ඇත, මේ ලෝකයේ අවබෝධ කරගත්තා වූ සමන බ්‍රාහ්මණයන් සම්මා සම්බුදුවරු ලෝකේ වැඩ ඉන්නවා කියලා විශ්වාස කරන එක ලෞකික සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති වෙන දැක්ම තමයි මාර්ගාංගයක් විදිහට වැඩෙන සම්මා දිට්ඨිය. ඒතකොට ලෞකික සම්මා දිට්ඨිය කොහොමද ලෝකෝත්තර සම්මා දිට්ඨියකට මුල් වෙන්නේ කියලා ඒ විස්තර ඉගෙන ගන්න නම් අනිවාර්යෙන් මේ මහා චත්තාරිසක සූත්‍රය කියවන්න ඕන. අපි මේක කලින් කළ සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දංශක වැඩසටහන තුලින් මහා චත්තාරිසක සූත්‍රය විස්තර කළා. ඊට අමතරව ශ්‍රද්ධා රූපාණී තවත් වැඩසටහන් වල මහා චත්තාරිසක සූත්‍රය විස්තර කරපු දේශනා තියෙනවා. එතකොට අපි දැන් මේක තේරුම් ගමු චතුරාර්ය සත්‍ය. එහෙනම් සම්මා දිට්ඨිය පුරුදු කරන්න කැමති කෙනා දුක විමසන්න ඕන. ඒ දුකට අයිතිනේ ආයතන පංච උපාදාන ස්කන්ධ ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ඒව හොඳට විමසන්න ඕන. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ ආදී වශයෙන් දුක හොඳට විමසන්න ඕන. හොඳට විමසන්න ඕන. චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න ඕන. චතුරාර්ය සත්‍ය කටපාඩම් කර ගන්න ඕන. චතුරාර්ය සත්‍ය නුවණින් විමසන්න ඕන. චතුරාර්ය සත්‍ය තමන්ගේ ජීවිතයෙන් තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. ඒක තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. සම්මා දිට්ඨිය උපදින්නේ නැතුව නිවන් මාර්ගයේ උපදින්නේ නැහැ. සම්මා දිට්ඨිය ඒකාන්තයෙන් ඇති වුණා කියන්නේ සෝතාපන්න කෙනාට. සෝතාපන්න කෙනා තමයි දහම් සැඩපාරට නිවනට පැමිණිච්ච කෙනා. අනිවාර්යෙන් යා ජීවිත හතක් ඇතුළත ධර්මය අවබෝධ කරනවාමයි ආත්ම භව අටකට යන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය අවෝ සත්‍ය ඥානෙටපත් වුණොත් සම්මා දිට්ඨියටපත් වුණොත් ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා කියන්නේ සම්මා දිට්ඨිය වඩනවා කියන්නේ හොඳට චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න ඕන. චතුරාර්ය සත්‍ය හොඳට නුවණින් විමසන්න ඕන. චතුරාර්ය සත්‍ය වචනේ තමන්ගේ ජීවිතය තුලින් බලන්න ඕන. හොඳට නිවන් මාර්ගය ඉගෙන ගන්න ඕන. මේ බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්න එක පුදුම උපකාරයි සම්මා දිට්ඨියට. දුක ගැන ඉගෙන ගන්න එක පුදුම උපකාරයි සම්මා දිට්ඨියට. තෘෂ්ණාව හිතේ වැඩ කරන හැටි ඉගෙන ගන්න එක හරි උපකාරයි සම්මා දිට්ඨියට. නිවනේ ශාන්ත බව ප්‍රණීත බව ඉගෙන ගන්න එක හරි උපකාරයි සම්මා දිට්ඨියට. ඒ නිසා සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රණීත දෙයක් පින්වත්නි. ජීවිතයේ අරුබුද සංසිඳවනවා. විඳවන විඳවන ප්‍රශ්න, තමන්ගේ ජීවිතයේ විඳවන විඳවන ප්‍රශ්න හොඳට ආරි සත්‍ය තුලින් පේන්න ගන්නවා. මුළු ජීවිතේම කොටස් හතරකට පේන්න ගන්නවා. දුක, සමුදය, නිරෝධ මාර්ග. වෙද්දිපුරම පේනවා දුකයි සමුදයයි. තුරියගේ ජීවිතේ පිළිලා තියෙන දුකෙන් පිළිලා, සමුදයෙන් පිළිලා. ඊට පස්සේ තමයි යා නිවනක් ගැන හිතන්න බලන්නේ. එතකොට ඒ දුකෙන් නිදහස් වෙන්න නම් නිවන ඕන කියලා යාට තේරෙනවා. ඒ සඳහා තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕන කියලා යාට තේරෙනවා. මේක සම්මා දිට්ඨි. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධඥානය තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. එනං නිවැරදි දැක්ම කිව්ව තැන ඒ අදහසෙ නැහැ. අපි ඉස්කෝලවල ඉගෙන ගත්තේ ওই විදිහට. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා විස්තර කරලා චතුරාර්ය සත්‍ය අවබෝධයේ සම්මා දිට්ඨි. ඒ නිසා සම්මා දිට්ඨිය පුරුදු කරන හැටි හොඳට ඉගෙන ගන්න ඕන. ඊළඟට දැන් දුක්ඛ සමුදය කියන තැනට තමයි පටිච්ච සමුප්පාදය තියෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරං දුක හටගන්න විදිහනේ. දුක්ඛ නිරෝධයේ ගණේට තමයි පරිසම්පාදේ නිරෝධය තියෙන්නේ. අවිද්‍යා යත්‍ත්‍ය වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ඒතර පටිච්ච සමුප්පාදියත් ඉගෙන ගන්න ඕන. අන්න ඒ කරුණු ටිකත් අපි මීට කලින් සෝතාපන්න ඵලයට පත්වීමට නම් කියලා මේ පටිච්ච සමුප්පාදේ පිළිබඳ විනාඩි 20 දහම් වැඩසටහන් කළා. සෝතාපන්න ඵලයට පත්වීමට නම් කියන මාතෘකාවෙන් තමයි ඒ දහම් වැඩසටහන් කළේ පටිච්ච සමුප්පාදේ. වචනයක් ගන්න විස්තර කරලා දුන්නා. ඒ ඔක්කොම සම්මා දිට්ඨියට උපකාර. එතකොට ඔබ බලන්න ඊළඟට සම්මා දිට්ඨිය කොටසක් තියෙනවානේ ලෞකික සම්මා දිට්ඨිය පින්පව් මෙලෝ පරලෝ විශ්වාසෙ. අපි ඔබට අපාය ගැන විස්තර කියලා දුන්නා, සතර අපාය ගැන. දෙව්ලෝ ගැන විස්තර කියලා දුන්නා, ඕපාසික සත්‍යයන් ගැන විස්තර කියලා දුන්නා, පින්පව් වල විපාක ගැන කියලා දුන්නා, මෞර්ත්‍ය පියාට සැලකීමේ විපාක ගැන කියලා දුන්නා. ඊළඟට අශිරිමත් සම්බුදු සරණ කියන දහං වැඩසටහනින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච හැටි කියලා දුන්නා. ඒ වැඩසටහන් සියල්ලම සම්මා දිට්ඨිය පිණිසමයි පවතින්නේ. ඒ සියලුම දහං වැඩසටහන් සම්මා දිට්ඨිය. සසරෙන් එතර කරවන්නමයි මේ සියලු කරුණ කියලා තියෙන්නේ. ඒ සියලු කරුණ මෙහෙම ගොනු කළා මේ විදිහට කියන්න කියලා මාට ආශිර්වාද කළේ මඟ පෙන්වූ ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේගේ දැක්ම කොච්චර නිවැරදිද කියලා තේරෙනවා. ලොකු ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම කොච්චර නිවැරදිද කියලා තේරෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ මේ පුංචි මිනිසෙක් කියලා හිතන් දෙපා. නාසිර ගොඩාක් දේවල් තේරෙනවා. නාසිර මේ දහම් මඟ වැඩෙන හැටි තේරෙනවා. අපිටම පුදුමයි කොහොමද මේ විදිහට කරුණ ගොනු කරන්නේ කියලා. සමාජයට වැඩසටහන් කළාට අපිවත් දන්නේ නැහැ මේවා කොතෙන්ද දැන් මේ ඉලක්ක කරන්නේ කියලා. දැන් මේ විස්තර ඉගෙන ගන්නකොට තමයි තේරෙන්නේ අනේ අපගේ ගුරුවරයා නිවනට අපි වැදගෙන යනවා නේද කියලා. නිවන් මාවත නේද මේ පෙන්වන්නේ කියලා. ආර්ය ශ්‍රැන්ක් මාර්ගය ඉගෙන ගන්න ඕනේ ඒවා බලන්න. පුදුමයි පින්වත්නි සක්සුදක්ෂේ පැහැදිලි අපිට ධර්මයේ කියලා දෙන අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් කවදාවත් අපිව මුලා කළේ නැහැ. අපිට නිවන් මාර්ගයේ වැරද්දුවේ නැහැ. අපිව නිවන් මාර්ගයෙන් විසිකිරුවේ නැහැ. හොඳට දැනුම් තේරුම් තියෙන කල්යාණ මිත්‍රි සත්පුරුෂේ අන් අය මේ හික්මවන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් පිරිසිදුව නුවණින් හික්මවන්නේ යම්සේ දේශේම අපිව හික්මවනවා. පැහැදිලිවම කල්යාණ මිත්‍රයා කියලා කියන්න සුදුසුයි. නිසා සම්මා දිට්ඨිය කියන එක තේරුම් ගන්න ඕනේ ඒ කාරණා තේරෙන්නේ. ඒ නිසා අපිට කොච්චර උපකාර කළා තියෙනවද සම්මා දිට්ඨියට. ඊළඟට අපි කරන දහම් වැඩසටහන් පවා අපිට මෙහෙම මෙහෙම කරන්න කියලා ඔබට අපෙන් ඇහෙන බණපදේ පිටිපස්සේ ඉන්නේ ගුරුවරයානේ. ඒ මම තනියෙන් හිතලා නෙමෙයි මේ වැඩසටහන් කරන්නේ. ඒතර නමුත් පේනවා මේ වැඩසටහන් ටික දිහා බලනකොට කොච්චර සම්මා දිට්ඨියට උපකාරයිද කියලා. පුදුම සාගතයි. සිහි කරන්න කල්යාණ මිත්‍රයන්ගේ ගුණ. එහෙනම් මතක තියාගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි කියලා කියන්නේ දුක පිළිබඳව ඥානය, සමුදේපි දුක්ඛ සමුදේ පිළිබඳව ඥානය, දුක්ඛ නිරෝධේ පිළිබඳව ඥානය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ප්‍රමද ඥානය, චතුරාරි සත්‍ය පිළිබඳව තියෙන දැක්මට අවබෝධ ඥානයට තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. අන්න දැන් එක මතක තියාගන්න ඕනේ. දෙවෙනි කාරණාව කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ. පින්වත් මහණෙනි සම්මා සංකල්පය කියන්නේ මොකද්ද? අපි ඉස්කෝලේ පොතෙන් ඉගෙන ගත්තේ නිවැරදි සංකල්පනාව කියලා. ඉතින් නිවැරදි කල්පනාවක් තියෙන නිසා ඔය ඉරණ මිනිසයා හරියට නූල දිගේ ඉරණවානේ. විභාගයට හරි කල්පනාවක් තියෙන නිසා අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවානේ. ඊට පස්සේ හරි කල්පනාවක් තියෙන නිසා ඒ දණ්ඩෙත් මිනිස්සු යනවානේ. ඒ දඬ පසක තැබේවා. මේ ගඟක් කරා මේ පැත්තේ ඉඳලා එහා පැත්තේ කඹයක් ගැට ගහලා කඹේ ඇවිදින මිනිස්සු ඉන්නවනේ. සර්කස් මේ කරන අය කඹේ දිගේ ඇවිදිනවනේ. සම්මා සංකල්පද? නිවැරදි කල්පනාව කියන එකේ තියෙන වරද්ද ඔතන. බලමු ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුමක්ද මේ සම්මා සංකල්ප කියලා කියන්නේ. කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ යෝකෝ භික්ඛවේ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. මොකද පින්වත් මහණෙනි සම්මා සංකල්පය කියලා කියන්නේ? යෝකෝ භික්ඛවේ නෙක්ඛම්ම සංකල්පෝ, නෙක්ඛම්ම සංකල්පනාව. කාමයෙන් නික්මීම පිළිබඳව හිතේ කල්පනාව වැඩ කරනවා නම්, අව්‍යාපාද සංකප්පෝ තරහයෙන් නික්මීම පිළිබඳව හිතේ කල්පනාව වැඩ කරනවා නම්, අවිහිංසා සංකප්පෝ හිංසාවෙන් තොරවීම පිළිබඳව සංකල්පනාව වැඩ කරනවා නම්, මේක තමයි සම්මා සංකප්ප. එහෙනම් සම්මා සංකල්ප කියන්නේ කාමයෙන් තොර නික්කම්මේ ගැන සිතිවිලි කියනවා. තරහයෙන් තොර මෛත්‍රී සාගත සිතිවිලි කියනවා. හිංසාවෙන් තොර අවිහිංසා සිතුවිලි තියෙනවා. එහෙනම් කාමීත් එක්ක බැඳුණු සිතුවිලිත් එක්ක නිවන් දකින්න අමාරුයි. නෙක්ඛම්මයක් පුරුදු කරන්න ඕන. දැන් ඒක නිසා තමයි දැන් යම් නෙක්ඛම්මයක් පිළිබඳව ජීවිතෙන් අයින් වීම දැන් පැවිදි වෙන එක යම් නෙක්ඛම්ම සංකල්පයක්. මේ ආර්ය සත්‍යයේ අවබෝධයත් එක්ක තමයි පින්වතුනි මේ නෙක්ඛම්මය කියන එක පිටාන්නේ. නෙක්ඛම්මේ පිටන්නේ ආරි සත්‍ය අවබෝධයත් එක්ක. කාමයේ තියෙන ආදීනව දුක්ඛන්දරව පේන්න ගන්නවා. එතකොට මේ පංචකාම රසෙහි ගිජු වෙලා මොසපත් වෙලා වාසය කිරීම ගැන ඔහුට කලකිරීම උපදිනවා. දැන් ගිහි මිනිසු පංචකාමයේ තුලමයි බැසගෙන ඉන්නේ. හැම වෙලාවම ගේ ඉඩ කඩන් යාන වාහන දරුවෝ මල්ලෝ මොනුබුරෝ ඔවත් එක තමයි මිනිස්සු ගැවසෙන්නේ පංචකාමයේත් එක්ක. දැන් මේ කොරෝනා වසංගතයේ මිසක්කා එක දවසක් ගෙදරින් නික්මිලා පන්සලේ හෝ අසපේ හෝ විහාරයේ හෝ ආරාමේ සිල් ගැනීම අංශු මාත්‍රයකින් හෝ නික්කම්මයට බලපානවා. ගෙදරින් අයින් වුණා. ඒ නිසා පින්වතුනි දැන් කොරෝනා වසංගත කලබලේ නිසා ලංකාවේ දැන් සිල් ගන්ට යමනාවක් දෙන්නේ නැහැ අදයි. තුනුරුවන් සරණින් අපි සෑම මොහොතකම සිත පතනවා මේ වසංගතය දුර වේවා කියලා. ඉතින් ලද අවස්ථාවක් ලැබිච්ච ගමන්ම වෙහෙරට ගිහිල්ලා සිල් සමාදන් වෙන එක නතර කරන්න එපා. ගෙදර සිල් ගැනීමයි තැනකට ගිහිල්ලා සිල් ගැනීමේ වෙනසක් තියෙනවා. ගෙදරේ සිල් ගත්තට පස්සේ රස්නේ නම් ෆෑන් එක දාගන්න පුළුවන්. බඩගින්නන් තේ එකක් හදාගන්න පුළුවන්. කකුල් රිදෙනවා නම් පුටු ඉඳ ගන්න පුළුවන්. පහසුකම් සහිතව තමයි අපි බණ ටිකක් අහුවත් අහන්නේ. එහෙම නැත්නම් අපි යම්කිසි ආරාමයකට වෙහෙරකට අසපුවට සිල් ගන්න ගිය ගම ලැබිච්ච තැන ඉඳ ගන්න ඕන. අන්න ಗುಣධර්මයන් පුරුදු වෙනවා. ආහාර ටික ගන්න පොළොමේ ගිහිල් ආහාර ටික ගන්න ඕන. මාන්නෙට හොඳට මේ මාන්නෙට මේ හොඳ විසඳුමක්. ඊට පස්සේ ෆෑන් එකක් ඒ ඉන්න තැන නැත්තම් ඉවසා ගන්න ඕන. ඊළඟට කකුල් අතපය දෙකේ ඉවසා ගන්න ඕන. ඒතරු ಗುಣධර්ම වඩවඩා තමයි බණ ටික අහන්න තියෙන්නේ. ඒක ගෙදර බණ අහනවට වැඩිය, ෆෝන් එකෙන් බණ අහනවට වැඩිය, TV එකෙන් බණ අහනවට වැඩිය අතිශයින්ම වෙනස් කාරණාවක් ළඟට පැමිණ බණාන එක. මිනිස්සු කියලා තියෙනවා. දැන් ওই වැඩසටහන් වල සමහර TV එකෙන් බණ අහලා මොන ආශාවට වැඩසටහනකටත් එනවා ඇවිල්ලා ළඟින් ඉඳලා බණක් අහන්න ඕන කියලා. අවසානයේ කඳුළු සලනවා ස්වාමීනි මේ වගේ දැනුන්නේ නැහැ TV එකෙන් අහද්දී. ෆෝන් එකෙන් බණ අහද්දී මේ විදිහට දැනුන්නේ නැහැ. අනේ ළඟට ඇවිල්ලා බණ අහද්දී ඒ යම් දෙයක් ඒ හිතට දැනෙන දේ වචනින් කියා ගන්න බෑ කියලා කඳුළු සලසන අඬන අය අපිට මුණ ගැහුණා. ඒ නිසා ඒ පොයටවත් නෙක්ඛම්මයක් පුරුදු කරන්න. ගිහි ජීවිතයේ අත්හැරීමක් එක දවසකට හරි. නෙක්ඛම්මය. තුර කාම සංකල්පන අත්හරින එක, තරහ සංකල්පන අත්හරින එක, හිංසා සංකල්පන අත්හරින එක නිවනට හරි උපකාරයි. එතකොට චතුරාර්ය සත්‍ය විමසනවා නම් කෙනෙක් ඒ වෙලාවට යාගේ කාම සංකල්පනත් නැහැ, ව්‍යාපාද සංකල්පනත් නැහැ, හිංසා සංකල්පනත් නැහැ. ධර්මයේ විමසනවා නම්, පටිච්චසමුප්පාද විමසනවා නම්, මෛත්‍රී අනුසති භාවනා සීකරනවා නම්, සතර සතිපට්ඨානෙ වඩනවා නම්, ඒ වෙලාවට යාට කාම සංකල්පනත් නැහැ, හිංසා සංකල්පනත් නැහැ, ව්‍යාපාද සංකල්පනත් නැහැ. ඒ නිසා සම්මා සංකප්ප කියලා කියන්නේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. එහෙනම් චතුරාර්ය සත්‍ය විමසීමකින් තොරව, සතිපට්ඨානෙ වැඩිවීමකින් තොරව මේ ලෝක මිනිසයාගේ, මේ ලෝක සත්වයාගේ හැම වෙලාවෙම හිත වැඩ කරන්නේ කාම සංකල්පනක් එක්ක. ඉන්ද්‍රියම් පිනවන එක ගැන, අඹ දරුව, ගේ දොර, යහන වහන, වතු පිටි, අනාගත ප්ලෑන්, අතීතයේ සිද්ධ වෙච්ච ඒවා වර්තමානයේ කරන්න තියෙන ඒවා ඕවත් එක හිත වැඩ කරන්නේ. එකෝ තරහ අරමුණු, එකෝ තමන්ට කවර රිද්දුවොත් මමත් රිද්දනවා කියන අදහසේ හිංසාව. ඉතින් ඒ නිසා පින්වතුනි මේ සම්මා සංකල්පේ මේකයි, මිත්‍යා සංකල්පේ මේකයි කියලා තේරුම් ගන්නට සම්මා දිට්ඨිය ඕන. ඒ නිසා චතුරාරි සත්‍ය ගැනම ඉගෙන ගන්න ගොඩක්. ඔන්න අපි දැන් කාරණා දෙකක් ඉගෙන ගත්තා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. සම්මා වාචා කියලා කියන්නේ කුමක්ද? කතමාච භික්ඛවේ සම්මා වාචා. යාකෝ භික්ඛවේ මොසාවාදා වීරමණී, පිසුනාය වාචාය වීරමණී, පරුසාය වාචාය වීරමණී, සම්පප්පලාපා වීරමණී, අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. නිවැරදි වචන කතා කිරීම කියලා තමයි අපි සාමාන්‍ය ලෝකේ කියන්නේ. ඒතර යම් කිසි කෙනෙක් වැරදි වචන අත්හැරලා හරියට පාවිච්චි කරන වචන ටික පාවිච්චි කරනවා. ඒතකොට ඒක සම්මා වාචාද? නෑ. සම්මා වාචා කියන එකේ හරියම අර්ථය එයා කතා කරන වචනේ බොරුවක් තියෙන්න බෑ. බොරුවෙන් වැළකීම. එයා කතා කරන වචනේ කේලමක් තියෙන්න බෑ. පිසුනා වාචාවෙන් කේලමෙන් වැළකීම. එයා කතා කරන වචනේ පරුෂ වචනයක් තියෙන්න බෑ. අනිත් අයගේ හිත රිදෙන කර්කශ වචනයක් තියෙන්න බෑ. පරුෂා වාචාවෙන් වැළකීම. එයා කතා කරන වචනේ හිස් වචනයක් වෙන්න බෑ. දෙතිස් කතාවෙන් තොර වෙච්ච දෙයක් වෙන්න ඕන. කවුරු හරි ඔය වචන තුනෙන් වැළකිලා හිටියත්, බොරුවක් නැතත්, කේලමක් නැතත්, පරුෂ වචනයක් නැතත් අනිවාර්යෙන් වැටෙනවා හිස් වචනයකට. ඇයි රාජ කතා, චෝර කතා, ඉත්‍ති කතා, පුරිස කතා, යාන කතා, වස්තු කතා, මාල කතා, ගන්ධ කතා, පුබ්බේ පේස කතා, ඒ වගේ ස්ත්‍රී පුරුෂ යාන වාහන වතු පිටි පාරිමේන්තු පිට රටවල් වල විස්ත්‍රියේ ස්ත්‍රීන්ගේ විස්තර පුරුෂයන්ගේ විස්තර තන්නේ කර පිසුනා වාචා. දැන් ඔහි ළමයි පාවිච්චි කරන Facebook, ඉන්ටර්නෙට් තන්නේ කර පිසුනා වාචා. වැදගත් නැති විස්තර. ඒවා අන් අයට ෂෙයා කිරීම, කතා කිරීම ඒ ඔක්කොම පිසුනා වාචා. පුළුවන් නම් Facebook එකක් තියෙනවා නම් YouTube එකක් තියෙනවා නම් පුළුවන් නම් බණ පදයක් යවන්න. දහං කාරණාවක් දෙන්න. නිකන් මේ හිස් වචනේ වට දාලා අන් අයට හිස් වචන දීම, පරුස වචන දීම දෙන දේ තමන්ට ලැබෙනවා. සංසාරේ තමන්ටත් ඒවම ලැබි. අරිම භයානකයි. ඔය කුණුහරුප ශයා කිරීම අන් අයට කුණුහරුප බලන් සැලැස්වීම, අන් අයගේ හිතවල රාගය ඇවිස්සීම, ද්වේෂය ඇවිස්සීම, අන් අයගේ ඇදකුද අන් අයට පෙන්වීම, අන් අයගේ ඇදකුද ශයා කිරීම, මේ වාක්‍යයෙන් භයානක කර්ම. ඒවා Taman දෙනවා සංසාරේ. තොරතෝංචියක් නැතුව නිඳා ලබන්න වෙයි. තොරතෝංචියක් නැතුව පරුස වචන අහන්න ලැබි. නිඳා අපහාස කැලෑ වස්තර හැම තැනම ගහයි. තමන්ම කරපු ඒවා. ඒ නිසා පුළුවන් නම් බණපදයක් අන් අයට දෙන්න. ඒ නිසා නිවන් මාර්ගයේ පුරුදු කරන කෙනා තමාගේ වචනේට බොරුව ගන්නෑ. කේලම ගන්නෑ. ඊළඟට පරුස වචනේ ගන්නෑ. හිස් වචනේ ගන්නෑ. අපි කියමු බණපදයක් කියනවා. මම මේ දැන් ධර්මයේ දේශනා කරනවා. මා කියන මේ බණපදේ බොරුව නෑ. මා කියන මේ බණපදේ කේලම නෑ. මා කියන මේ බණපදේ පරුස වචනේ නෑ. හිස් වචන නෑ. ජීවිතය අවබෝධ කිරීම තියෙන. මට මේ දෙන දේ මට හම්බුයි. ඒ නිසා නිවන් මාර්ගයේ පුරුදු කරන කෙනා සම්මා වාචා පුරුදු කරනවා. කොමග්ද මේ සම්මා වාචා? සම්මා වාචා කියලා කියන්නේ දැන් අපි කතා කරපු බොරුවෙන් වැළකීම, කේලමින් වැළකීම, පරුස වචනින් වැළකීම, හිස් වචනින් වැළකීම. මොන දැන් ඔබ කරුණු තුනක් ඉගෙන ගත්තා. සම්මා දිට්ඨි කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධය. දැක්ම. සම්මා සංකල්ප කිව්වේ අව්‍යාපාද, අවිහිංසා, නික්කම සංකල්පනාවට. සම්මා වාචා කියලා කිව්වේ බොරුවෙන්, කේලමින්, පරුස වචනෙන්, හිස් වචනෙන් වැළකීම. ඊළඟ මොකද්ද? ඊළඟට එන්නේ සම්මා කම්මන්ත. කුමක්ද මේ සම්මා කම්මන්ත? කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ යාකෝ භික්ඛවේ පානාති පාථා වේරමණී, අදින්නා දානා වේරමණී, අබ්‍රහ්මචර්යා වේරමණී. පින්තුනි, අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ. පින්වත් මහණෙනි, කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා, ඊළඟට සොරකමින් වළකිනවා, ඊළඟට පැවිද්දෙක් නම් අබ්‍රහ්මචාරී භවෙන් වළකිනවා, ගිහි කෙනෙක් නම් අරිදකාම සේවණෙන් වළකිනවා. මේක තමයි සම්මා කම්මන්ත කියලා කියන්නේ. පංචිල් පද පහේ පළවෙනි තුන රැක්කොත් ඒක සම්මා කම්මන්ත. පංචිල් පද පහෙන් පළවෙනි තුන රැක්කොත් සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, ගිහි කෙනා තමාගේ අඹුවකින් බාහිරව අනාචාරي හැසිරෙන්නේ නැහැ. එතකොට මේ කාරණා තුන. පැවිද්දෙක් නම් බ්‍රහ්මචාරී. එහෙනම් නිවන් මාර්ගේ පුරුදු කරන්න සීලය ඕනින්ද නැද්ද? සීලය ඕනිනේ. ඔය අද ඉක්මනට රහත් වුණා, මඟපල් ලැබුවා, ඉක්ම සතියෙන් මඟපල් දෙන්නම් කියන අය කතා කරනවනේ. සීලය ගැන ඕනේ නැහැ, ඕවා ගැන ඒච්ච හිතන්න එපා. ඒක නෙමෙයි, මේක දර්ශනයක් තියෙන, මේ හිතෙන් තමයි මේ රහත් වෙන්නේ කියලා කියනවා. කිව්වට මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ දිහා බලන්ද, බුදු කෙනෙක්ම පහළ වෙලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ සීලේ පා කිව්වද? බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලයක් ගැන කතා නොකරට සම්මා කම්මන්ත වලම තියෙනවා සත්තු මෙරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, පරිදි කාමසේවණින් වැළකීම. ඒක තමයි සම්මා කම්මන්ත. එහෙනම් හරියට කෙනෙක් තිසරණේ සමාදන් වෙලා එයා මේ පංචශීල් පද පහ ආරක්ෂා කරනවා නම් එයා තුලින් කොච්චර මාර්ගංගම වැඩිනවද ගී කෙනෙක් විදියට. ඊට පස්සේ තියෙනවා අපි දැන් ඔන්න ඉගෙන ගත්ත සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා ආජීව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉද භික්ඛවි ආර්ය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං උච්චති භික්ඛවි සම්මා ආජීවෝ. පින්වත් මහණෙනි, මේ කරුණීලා ආර්ය ශ්‍රාවකයා මිත්‍යා ආජීවයෙන් බැහැර වෙලා සම්මා ආජීවයෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන විදිහ මිත්‍යාවක් නොවෙන්න ඕන. අල්ලස් අරගෙන අනිත් අය කඩාවඩාගෙන ජීවත් වෙන දෙයක් නෙවෙයි. එයාගේ ජීවිත දැහැමි ජීවිත පැවැත්මක් තියෙනවා. රස්සාව දැහැමි. සත්තු මරලා ජීවත් වෙන්නේ නැහැ. වසවිස විකුණලා, ගංජා විකුණලා, සුරා විකුණලා, ඊළඟට මේ සත්තු විකුණලා එහෙම එයා ජීවත් වෙන්නේ නැහැ. තවත් කෙනෙකුට ගිනි ගෙඩි දීලා ජීවත් වෙන්නේ. දැන් සුරාව අපි කියමු බාර් එකක් හරි සුරාව විකුණන කෙනා කියලා. ගෙවල් කීයක ගිනි ගෙඩි අවුලවනවදනේ? ওই බීලා ගිහිල්ලා ගෙවල් වල කොච්චර ප්‍රශ්නදනේ? හරියට ඒ ප්‍රශ්න ඇවිලීමේ ස්විච් එක ඕන් කළා වගේ සුරාව ලබා දීම. ඒ ගෙවල් වල ස්ත්‍රීන් තියෙන දෙස් දෙවල් ශාප කරන ඒවා ඒ ඔක්කොම වදිනවා නේද? ඒ නිසා අල්ලස් ගැනීම, හොරකම, නැරකම, මිත්‍යා ජීවි. ඊළඟ බඩුම වෙලෙහෙළ දාන් කිරීමේදී හොරට මයින් කිරණේවා මිත්‍යා ජීවි. වෙලෙහෙළ දාන් කිරීමේදී හොඳ එළවල වලට නරක එළවලු කවලම් කරන එක මිත්‍යා ජීවි. වැඩිපුර සල්ලි ගන්න එක, වැඩිපුර ලාභ ලබන එක මිත්‍යා ජීවි. භික්ෂුවනම් තියෙනවා කුවණා ලපනා නේමිත්තක මේ ඒ මිනිසුන්ගෙන් ලැබෙන විදිහට ඌරා කන විදිහට භික්ෂුව වැඩ කටයුතු කරනවා. නිමිති කියනවා. ළමයි වදා ගන්නවා, හුරතල් කරනවා, ඔයාලා ගෙදර අඹ හැදුනොත් ඉතින් හැමදාම කියනවා නේ. ඔයා අරහෙජියත් මේ කිරිහත් යරන්නේ ඉන්නේ. ආදක් ගෙනවද කොහොමද මහත්යලා හැමදාම ලබන මාසේ දානියක් දෙනවනේ මේ පාරක් දෙනවද කියලා අර මේ ගානට ලැබෙන විදිහට කටයුතු කරනවා. ඒව මිත්‍යා ජීවි. ඊළඟට ඒක ශාස්ත්‍රකීම් වගේ භික්ෂුවකට නොගැලපෙන විදිහට ජීවිතය ගත කරලා උපයාස අපයා ගන්නවා. ඒව මිත්‍යා ජීවි. එනිසා සම්මා ආජීවය කියන්නේ මිත්‍යා ජීවයෙන් වැළකිලා දැහැමි බිස්වන්නන් ලද සිව්පසෙන් යැපෙනවා. ගිහි කෙනෙක් නම් දැහැමි ජීවන රටාවක් ව්‍යාපාර කටයුතු, ගොවිතැන් කටයුතු, රැකී රක්ෂා කටයුතු දැහැමින් කළ ජීවත් වෙනවා. මිත්‍යා ආජීවයෙන් වැළකීම එක සම්මා ආජීවය. හොඳ, දැන් කරුණ කීයක් ඉගෙන ගත්තද? කරුණු හතරයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. කරුණු පහක් ඉගෙන ගත්තා. මොකද සම්මා වායාම කියලා කියන්නේ? සම්මා වායාම කියන්නේ නූපං අකුසල් නූපදවන්ට කරන වීරිය. ඊළඟට උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්නට කරන වීරිය. නූපං කුසල් උපදවන්ට කරන වීරිය. උපං කුසල් පවත්වා ගන්න, මුලා නොවින්ද, වඩා වර්ධනය කරන්න, විපුල බවට පත්ව කරගන්න කරන වීර්යය. චන්දං ජනේති, කැනත් ඇති කරගන්නවා. වායමති, වෙහෙසෙනවා. විරියං ආරභති, වීර්ය ආරම්භ කරනවා. චිත්තං පග්ගන්හාති පදහති, සිත දැඩිකොට ඒ වීර්ය පවත්වාගෙන යනවා. සතර සම්‍යප්ප්‍රදාන වීරිය අපි ඉගෙන ගත්තේ මේ කාරණා හතර. ඒතර සතර සම්‍යප්ප්‍රදාන වීරිය කිරීම තමයි සම්මා වායාම. අකුසල් ප්‍රහාණය කරන්න කුසල් උපදවන්න කරන වීරිය. නැතනම් නිවැරදි වීරිය කියලා කියනකොට මිනිස්සු දැහැමින් සෙමින් ගෙවල් හදාගන්න, රස්සාවල් කරන්න, කුඹුරු කොටන්න, වාහන ලබා ගන්න, දරුමල් හම්බ කර ගන්න නිවැරදිව වීරිය කරනවා. ඒක සම්මා වායාම නෙවෙයි. අකුසල් දුරු කරන්න කුසල් උපදවන්න කරන වීරිය. අතර අපි සතර සම්‍යප්පදාන වීරිය ඉගෙන ගත්තේ. එකද කලින් ඉගෙන ගත්ත කරුණු දැන් කොච්චර වැදගත්ද? ආන්න ඒකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. ඒතර මම මේ කාරණා විස්තර කරන්නේ නැත්තේ මේට කලින් සතර සම්‍යප්ප්‍රදාන වීරිය හොඳට මේවා විස්තර කරපු නිසා. පැය ගණන් විස්තර කළා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් අපි ඊළඟට ඉගෙන ගන්න ඕන දැන් ඕන අපි කාරණා හයක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම. සම්මා සති කතමාස භික්ඛවේ සම්මා සති කුමද්ද පින්වත් මහණෙනි සම්මා සතිය ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං කායේ කායානුව බලනවා කෙලෙස් තවන වීරියෙන් හොඳ සීයෙන් සී නුවණින් ලෝකෙරේ කෙරේ දැඩි ලෝභයත් දොම්නසත් දුරු කරමි කය ගැන සිහිය පිහිටවනවා වේදනාව ගැන සිහිය පිහිටනවා සිත ගැන සිහිය පිහිටනවා ධර්මීය ගැන සිහිය පිහිටන ධර්මතා පිළිබඳව මේක තමයි සම්මා සතිය. ඒ කියන්නේ මොකද්ද මේ සතර සතිපට්ඨානය? සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවන එක තමයි සම්මා සතිය කියලා කියන්නේ. එහෙනම් මේක ගැනත් මම වැඩිපුර විස්තර කරන්න ඕනේ. මේ දේශනා මාලාවේ මුලින්ම වැඩ පැය ගණනාවකින් සතර සතිපට්ඨානය කියන එක විස්තර කළා. එහෙනම් නිවන් මාර්ගයේ ගමන් කරන කෙනා සතර සතිපට්ඨානය මොකද්ද කියලා දැනගන්න ඕන. සතිපට්ඨානය වඩන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. ඒ නිසා කොච්චර උපකාරයිද කියලා බලන්න නිවන් මාර්ගයේ වඩන කෙනාට මේ සතර සතිපට්ඨාන සතර සම්‍යප්ප්‍රදාන වීර්ය ගැන ඉගෙන ගන්න එක. ඔබ වාසනාවන්ත වුණා ඒවා පැය ගණන් ඉගෙන ගන්න ඔබට බුද්ධ දේශනාවට අනුව මේ වැඩසටහන් මාලාවේ ඔබට අවස්ථාව ලැබුණා. එහෙනම් සම්මා සති කියලා කියන්නේ සතර සතිපට්ඨානයේ සිහි පිහිටවන එකට. කය ගැන, වේදනාව ගැන, සිත ගැන, ධර්මිය ගැන. කාය අනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඊට පස්සේ කතමෝච භික්ඛවේ සම්මා සමාධි. මොකද්ද පින්වත් මහන්නි සම්මා සමාධිය කියන්නේ? දැන් සම්මා සමාධියේ අවසානෙට ආවේ. එහෙනම් අනිවාර්යයෙන් සම්මා සමාධිය ඇති වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට, සම්මා සංකල්පේ තියෙන කෙනාට, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ කාරණා හතෙන් යුක්ත කෙනාගේ හිත යන්සේ එකඟ වෙනවාද? ඒකට තමයි සම්මා සමාධිය කියන්නේ. මෙතන විස්තර කරනවා පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. ධ්‍යාන හතර. ඒතකොට සතර සතිපට්ඨානයේ හිත පිහිටවන කෙනාගේ හිත ධ්‍යානගත වෙනවාද? සංසිඳී යනවාද? සමාධියටපත් වෙනවාද? ඒක තමයි සම්මා සමාධිය. හැබැයි සම්මා සමාධියට පිළිකර හතක් තියෙනවා. ඒ කියන්නේ සම්මා සමාධිය ඇති වෙන්නේ කාරණා හතක එකතුයෙන්. මොකක්ද ඒ කාරණා හත? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. සම්මා දිට්ඨියෙන් යුතු කෙනාට ඇති වෙන සමාධිය තමයි සම්මා සමාධිය. සම්මා දිට්ඨිය නැතුව මේ ලෝකේ කෙනෙක් කොච්චර ධ්‍යාන වැඩුවත්, රූපාවචර අරූපාවචර ධ්‍යාන කොච්චර වැඩුවත් ඒක සම්මා දිට්ඨි සම්මා සමාධියට අයිති නෑ. මොකද මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. එහෙනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා සමාධියට බුදුරජාන් වහන්සේ මෙහිලා විස්තර කළා පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. එතකොට මේ ඕන දැන් ආර්ය ශ්‍රැංක මාර්ගයේ කරුණු අට ඉගෙන ගත්තා. මේකත් එක්ක සත්‍යශ බෝධිපාංශික ධර්මවල කරුණු 37ම දැන් බුද්ධ වචනේට අනුව ඉගෙනගෙන තියෙන්නේ. ඔබට කොච්චර වාසනාවක්ද? සමහර පිනැත්තෝ සිටිනවා මේව සටහන් දා ගන්නවා. කරුණු ලියනවා, මතක තියා ගන්නවා. සමහර අයට පුළුවන් දැන් 37ම විස්තර කරලා කියන්න. ඉතින් විශේෂයෙන් ඉතින් මතක තිබ්බා හෝ නැතා හෝ පළවෙනි එක අහන්න ලැබිච්ච එක වාසනාව. සමහර අයට තැනින් තැන මතකයි, ඒකත් හොඳයි. සමහර අයට හොඳට මතකයි, ඒකත් හොඳයි. නැවත නැවත අහලා මේව පුරුදු කරගන්න ඕන. ඒ නිසා සම්මා දිට්ඨිය ගැන තවත් ඉගෙන ගත යුතු කරුණක් තියෙනවා නම් අපි ඊළඟ දවසේ ඉගෙන ගනිමු. ඔන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන. ඉතින් ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අපි කරුණාට ඉගෙන ගත්තා බුද්ධ දේශනා විභංග සූත්‍රයට අනුව. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වරද්දා ගත්තොත් නිවන වරදිනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරියට ගියොත් නිවන හරියනවා. මේ තුන් ලෝක සත්වයාටම දිවි මිනිසුන්ටම නිවන් දකින්න තියෙන එකම මාවත ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ නිසා අද අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන ඉගෙන ගත්ත දහම් කරුණු අපි කාටත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම පිණිසම හේතු උපකාර වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා.